හැම දිනකටම තෙරුවන් සරණයි. අද 2019 ජනවාරි මාසයේ 20 වෙනි ඉරිදා ශ්‍රී ලංකා වේලාවෙන් උදේ 5:30ට, ඒ වගේම ඔස්ට්‍රේලියා වේලාවෙන් සිඩ්නි නූර වේලාවෙන් දවල් 11:00ට, උදැසන 11:00ට ආරම්භ වන සවනට පිස්සල් සෝස්ටේ කියන ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන්නේ අදත් අප කෙරෙහි මහත් කරුණාවෙන් අපහා සම්බන්ධ වෙනවා මේ ධර්මයේ පැහැදිලි කිරීම සඳහා. සත්‍යතුමනි, ඔබතුමාව ඉතාමත්ම ගෞරවයෙන් සවනට සිසුසුමෙන් පිළිගන්නවා. ඒ වගේම ඔබතුමාට ඉතාමත්ම ගෞරවයෙන් යොමු වෙනවා අද දවසට අදාළ කරුණු අපට මත කර දෙන්න අවශ්‍ය. සත්‍යතුමනි, තෙරුවන් සරණයි. සම්මා සම්බුදු සරණයි. තථාගතයන් වහන්සේට අපි අප්‍රමාණ කෘතඥතා පූර්වකව ගෞරවයෙන් බැතසිතින් নমස්කාර කරමු. උන්වහන්සේගේ ගුණ තමයි මේ බ්‍රහ්මජාල සූත්‍රෙනුත් කියවෙන්නේ කී විදිහකට බැලුවාම. ඒ බ්‍රහ්මජාල සූත්‍රයේ මාතෘකාව සීලේ පිළිබඳ කතා කර කිරීමට නෙවෙයි තියෙන්නේ. නමුත් දැන් තේ සීල වර්ග දෙකක් ගැන කතා කළා. අද තියෙන්නේ මහා සීල ගැන කතා කරන්න. එතකොට දිගනිකායේ සීලakkhand වර්ගයේ පළමු සූත්‍රයේ බ්‍රහ්මජාල සූත්‍රය පටක් කරගත්තොත් බුදුරජාණන් වහන්සේ නාලන්දා රාජගහ නාලන්දා අතර පාර්ගේ වැඩෙන්නේ පළින වේලාවකදී ඊසුප්පි පරිබ්‍රාජක සහ එයාගේ ගෝලයා බ්‍රහ්මදත්ත මානව ඉදින්නත් එක් යනකොට පරිබ්‍රාජක අගුණ කියන්න පටන් ගත්තා. තරුණයා ගුණ කියන්න පටන් ගත්තා බුද්ධ ධම්ම සංඝය පිළිබඳව. ඒකෝට බුදුරජාණන් වහන්සේ රාත්‍රී කාලයේ භික්ෂුන්ගෙන කතා කරනකොට කිව්වා ඒවට සතුටු වෙන්නත් එපා අසතුටු වෙන්නත් එපා කියන ගුණ තමන් ළඟ තියෙනවද කියලා බලන්න, තියෙන නුගුණ තමන් ළඟ තියෙනවද කියලා බලන්න. ඒවට සතුටු අසතුටු ප්‍රකාශ කරන්න යන්න එපා. එහෙම කියලා බුදුරජාණන් වහන්සේලාට කියනවා, භික්ෂුවරුන්ට කියනවා, මේ සාමාන්‍ය පොතු ජනයේ තථාගත වරයෙකුගේ ගුණ කියන මානං ගුණ කියන දේ අපමත්තකම් බොහෝම අල්ප මාත්‍ර වූ දෙයක් ඔය කතා කරන්නේ. ඕර මත්තකම් කියන්නේ බොහෝම අඩුම මත්තමේ දෙයක් ගැන කතා කරන සීල මත්තකම්. සීලවන්ත භාවයක් පිළිබඳ විතරයි කතා කරන්නේ. ඒ නිසා තථාගත වරයෙක් ඒ වගේම මානිට පිට වඩා ගැඹුරුයි කියන කියන තමයි තථාගතයන් වහන්සේ මේක කියන්නේ. ඒතොර අපි චූල සීල, මජ්ජිම සීල ඒවා තමන්ට ආරෝපණය කරගන්න හදන්න එපා. දැනට මේ මිනිස්සු බුදු ගුණ බුදුවරයෙක් ගැන කතා කරන්නේ ඕ වගේ දේවල් ගැන පමණයි. ඒ නිසා ඒක පරිස්සම් වෙන්න ඕනේ තමන්ගේ මාර්ගයේ යනකොට. නමුත් මේ අනිත්‍යයේ ගුණ අගුණ කීම් ගැලෙන වැඩි අවධානය යොමු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මහා සීලය, චූල සීල, මජ්ජිම සීල, මහා සීල. මහා සීල ඒ කියන්නේ මෙතෙන්දි මේ මහා සීලෙදි වැඩිපුරම යෙදෙන්නේ මිච්ඡා ජීවය ගැන. මිච්ඡා ජීවය කියලා කියන්නේ යථාවාපනේකේ බුන්තෝ සම්මන බ්‍රාහ්මනා. සමහර මේ මිනිසු කියන හැටි මේ කියන බුදුහාර කියන මිනිස් කියන්නේ මේම සමහර ශ්‍රමණයෝ, සමහර බ්‍රාහ්මනෝ, සමහර පැවිද්දෝ, සමහර නොපැවිද්දෝ, සද්දා දෙයියානි භෝජනවත් බුන්ජිත්වා මිනිස්සු බොහොම ආදරෙන් පිරිනමන දේ පාවිච්චි කරමින් මේ ඒව රූපාය තිරච්ඡාන විජ්ජාය පහත් පෙළේ උපේ මා ජීවනෝපාය ක්‍රම වලින් මිච්ඡා ජීවේන ජීවිතං කප්පේති. ඒ ජීවන උපාය මාර්ගය කරගන්න යගේ බොහොම පහත් දේවල් කියලා. දැන් මා මේ සියලු දේ කුමක්ද කියලා කියන්නට හදන්නේ නැහැ. මොකද ඒක අපිට අවශ්‍යම නැති නිසා. පොත බලගෙන ගන්න පුළුවන්, ගෙන ගන්න ඕන. සමහර ඇත්තෝ අංග නිමිත්තං උප්පාතං සුපිනං ලක්කරං ඒ වගේ හුඟක් ජාති තියෙනවා. අත බල්ල ශාස්ත්‍ර කියන ඒවා, ඇඟ බල්ල ශාස්ත්‍ර කියන ඒවා, ඊට පස්සේ පුද පූජාවල් පවත්වන එක, ඒක භික්ෂුණෝ භික්ෂ හැම සමාජයකම තියෙනවා, කොහෙත් තියෙන හැම රටකම හැම සංස්කෘතියකම. ඊළඟට වාස්තු විද්‍යා, දැන් ගෙවල් හදන්න නැකත් හදන වගේ જાති, ඒ වගේ හුඟක් ඒ වගේ මිනිස් භික්ෂුන් වහන්සේලා ශ්‍රමණයෝ සහ ශ්‍රමණ නොවනත් ජීවත් වෙන එක මිච්ඡා ජීවියක්. දැන් තමන්ගේ ජීවන උපාය මාර්ගය සැකියාවක් හදාගන්න හුඟක් තියෙනවා. මම ඒකෝම කියන්නේ කොහොම හරි වැරදි ක්‍රමයකට ජීවත් වෙනවා, විශේෂයෙන් අනිත්‍ය විසින් පිරිනමන ලබන දේ පාවිච්චි කරමින්. ඒතර ඒ ඇත්තු කියන්නේ බුදුහාර කියන්නේ මේ මිනිස්සු ආශ්‍රමන බෞද්ධ ගෞතමයන් වහන්සේ මේ වගේ දේවල් කරන්නේ නැහැ කොච්චර හොඳද කියලා. එහෙම තමයි ගුණ කියන ජනයා ගුණ කියන්නේ. තථාගතස්ස ඉතිවාහි භික්ඛවේ පුතු ජනෝ තථාගතස්ස වන්නං වදමාන වදෙය. ඔන්නෝ විදිහටයි භික්ෂුවරුනි පුතු ජනි පොදු ජනත පොදු කෙනෙක් තථාගතවරයෙක්ගේ ගුණ කියන්නේ. ඒ වගේ චිරච්ඡාන විද්‍යාවලින් මිච්ඡා ජීවයෙන් ඈත්තල ඉන්න. මිච්ඡා ජීවා පටිවිරතෝ සමනෝ ගෞතමෝති. ඊළඟ දෙවෙනි කාරණේ තව එකක් කියනවා. ඒ ඊට සමානමයි. ඒකත් චිරච්ඡාන විද්‍යාව කියන්නේ මෙන්න මෙහෙම අනිත්‍ය දුන්න කැම බීම කාල ගෙවල් දොරවල් ඉඳගෙන මෙහෙම හැකියාවන් කරනවා. ඒ කියන්නේ හැකියා කියන්නේ සල්ලුපයන්ට තමන්ට වාසි කරන්නේ මෙහෙම කරන જાති තියෙනවා. මේ මැණික් වල මෙහෙම තියෙනවා. මේ බාලම්පූරේ මෙහෙම ගුණ තියෙනවා. මේ ලකුණ දැක්කොත් මෙහෙම වාසි තියෙනවා. ස්ත්‍රී පුරුෂ ලක්ෂණ ගැන කියනවා. මේ ඇත්ත මෙහෙම ලස්සනයි කියලා එක එක ඒ අංග විද්‍යාවල් කරනවා. ඒව කරන්නේ ජීවත් වීම සඳහා. ඒව රූපාය තිරච්ඡාන විද්‍යාය මිච්ඡා ජීවා පටිවිරත සම්නෝ ගෞතම. මේ වගේ පහත් පෙළේ විද්‍යාවල් වලින් අයින් වෙලා ශ්‍රමණ බෞද්ධ ගෞතමයන් වහන්සේ කියලා ඉතිවහබික්කේ පුතු ජනෝ තථාගතස්ස වන්නං වදමානෝ වදෙය්‍ය. ওই වගේ දෙයක් තමයි මේ සාමාන්‍ය කෙනෙක් තථාගතයන් වහන්සේගේ ගුණ කියලා කියනවා කියලා කියන්නේ. ඊළඟ කොටස ඒ තිරස්සීන විද්‍යා තිරච්ඡාන විද්‍යා වෙන් අයින් මිච්ඡා ජීවා එහෙම කර කර මිත්‍යා ජීවෙන් අයින් වෙලා ඉන්නවා කියන්නේ. එහෙම නොකරනවා කියන්නේ. එතෙන් ඊළඟ කොටස දෙවෙන්නේ සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයන් රජවරුන්ට මෙහෙම වෙනවා. රජතුමා ඊළඟ අවුරුද්ද මෙන්න මෙහෙම පාලකයෝ මෙන්න මේ දේ කරනවා මෙන්න මෙහෙම පරාජයක් වෙනවා. අපි අපිට ඒවත් අපි දන්න වටපිටා බැලුවාම සිද්ධ වෙන જાති ශාස්ත්‍ර කියනවා කියලා හොරොස්කෝප් උනාද කියන්නේ ඒ වගේ බලන જાති තමයි හඳම් බැලීම නක්ෂත්‍ර ඒ වගේ જાති කියන જાති. එහෙම කියලා ජීවත් වීමට ක්‍රමයක් හදාගන්න. එතකොට සම්බන බෞද්ධ ගෞතමයන් වහන්සේ ඒව රූපාය චිරච්ඡාන විඥාය මිච්ඡා ජීවා පටිවිදතු සම්මනෝ ගෞතම. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මේ විදිහේ පහත් පෙළේ විද්‍යාවලින් මිච්ඡා ජීවෙන් ඈත්ලා ඉන්නවා කියලා. ඊළඟ එකේදී කියන්නේ නක්ෂත්‍රය පිළිබඳ. මෙහෙම සූර්යග්‍රහණයක් වෙනවා, මෙහෙම චන්ද්‍රග්‍රහණයක් වෙනවා, මෙහෙම මකර නිවර්තනයක් වෙනවා, ඉර මේ හවුස් එකේ ඊළඟ හවුස් එකට යනවා, මේ මකර නිවර්තනයේදී මේකට වෙනවා, ඒක මේ 10 ජනවාරි 14 වෙන්නේ, ඊළඟට අප්‍රේල් මාසයේ 10/14 වෙන. ඒ විදිහට අපි කියන જાතියක් තියෙනවා. ඒ කියන්නේ ගොක් වෙලාවට හැකියාව සඳහා යමක් උපයා ගන්නට. ඉතින් නැකත් ශාස්ත්‍රය වෙනවා මෙහෙම මේ උල්කාපාත වෙනවා එහෙම කියනවා කියලා බුදුහාමුදුරු තින්දි කියන්නේ. ඊට පස්සේ සාමාන්‍ය ඇති කියන්නේ ඒව රූපාය තිරච්ඡාන විජ්ජාය මිච්ඡා ජීවා පටිවිරතෝ සමනෝ ගෞතම ශ්‍රමණ ගෞතමයන්ස ඔන්න ඔය වගේ වැඩ කරන්නේ නැයි වගේ අයින් වෙලා ඉන්නේ ශ්‍රමණ බෞද්ධ ගෞතමයන් අනිත් අය දුන් දේවල් පාවිච්චි කරමින් වළඳමින් ඒ වගේ දේවල් දෙන්නේ පුතු ජනේ ඕවිදෙනම තථාගතවරයෙගේ ගුණ කියනවා නම් ගුණ කියන ඊළඟ එකත් එහෙමයි මේ විදිහට දුර්භික්ෂයක් වෙනවා තද පෑයිල්ලක් වෙනවා ඊට පස්සේ මේ රෝගෙන් දිදතියා මෙම මොන හරි සිද්ධ වෙනවා කියලා ආයි කියන විද්‍යාවල් තියෙන ඒ වගේ ජීවත් වෙනවා ඒව කරන් ජීවිකාව සඳහා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ඉස් අනිත් සමා බ්‍රාහ්මණයන් කරන ඔය තිරස්සීන විද්‍යා කර කර මේ මිච්ඡා ජීවෙන් ඉන්නේ නැහැ වගේ පටිවිදතු සමනෝ ගෝතමෝ කියලා. ඒ විදිහට පුතු ජනියා. ඊළඟට සමහර සමන බ්‍රාහ්මණියෝ සද්ධා දෙයානි භෝජනානි භුංජිත ශ්‍රද්ධාවෙන් දුන් භෝජනයම් පාවිච්චි කර කර විවාහ මංගල නැකත් වගේ හදන જાති දරුවන්ට නැකත් හදන උපත් කේන්දර හදන වගේ જાති ඊළඟට ගැට් හැකදේන්ට ඒ වගේ දේවල් පෙරන හැටි ඊළඟට සූර්යාට නමස්කාර කරුත් මෙහෙම වෙනවා කියලා ඒ වගේ කතා දැන් ඔය අපේ මෝර පරිත්ත වගේ જાති පස්සේ කාලෙත් සමහර ඒවා හැදිලා තියෙන සූර්ය නමස්කාරය කරන්නට ඒ වගේ දේවල් හදා ගන්නවා ඒක කරන්න පොදු ජනතාව විගෙහිද්දී දාගෙන පොදු ජනතාවත් එක්ක ඉඳලා වැඩිපුර ජීවන උපායක් ඇති කර ගන්නට ඒ වගේම සම්ණ භවතුමාත් ගෞතමයන් වහන්සේ අයින් වෙලා ඉන්නවා සමහ ඊළඟ කීදී කියන සමහර සමාන බ්‍රාහමණය භෝජනානි භුංජිත්වා ඒ ශ්‍රද්ධාදුන් භෝජනේ ශ්‍රද්ධා දෙය භෝජනානි කල වරදලා සිරච්ඡාන විද්‍යාය මේ විදිහේ සිරච්ඡාන විද්‍යාවෙන් ජීවිත සංකප්පේති මිච්ඡා ජීවේන ඊළඟට වේදකම් කිරීම ගැන ඒ කියන්නේ එක එක වර්ගයේ වේදකම් ගැන ඒවා කියනවා මෙහෙම මේ බෙහෙත් දෙනවා මේ විදිහට දෙනවා මේ මෙදුන්නා මේම හරියනවා ඊට පස්සේ හන්දිපත් වේදකම් කරනවා එහෙම නැත්නම් සත්තු කෑවහම වාසවිස වේදකම් ඒ වගේ දේවල් කියනවා දරුවන්ට බෙහෙත් කරන පුංචි දරුවන්ට බෙහෙත් කරන ඒ වගේ දේවල් කරනවා ශ්‍රමණ ගෞතම ශ්‍රමණයන්වා ශ්‍රමණ බ්‍රාහ්මණෝ ශ්‍රමණ බෞද්ධ ගෞතමයන් ඌ වගේ ඔය මිච්ඡා ජීවෙන් අයින් වෙලා ඉන්නේ කියලා මේ විදිය තමයි පුතු ජනේ ඉතිවා බික්කවේ පුතු ජනෝ තථාගතස්ස වන්නං අදමානවාදී. ඕ විදිහට තමයි පොදු ජනතාව පොදු කෙනෙක් තථාගත මෙරේගේ ගුණ කියන්නේ කියලා බුදුහාමර කියනවා ඒකට. ඊට පස්සේ දැන් ඒක තමයි මහා සීලය. දැන් ඒක තමන්ට ගාව ගන්න හදන එක නෙමෙයි දැන් තියෙන්නේ. ඊළඟට එන සූත්‍රයේදී අපේ ඒ ගැන හොඳට කතා කරන්න පුළුවන් බුදුහාම ක්‍රමානුකූල අර අපි කියන අනු විලින්ගෙන සීලය කතා කරන ඊළඟ මේ දෙකනිකා සූත්‍රයේදී මෙතෙන් හුඟක් වෙලාට පුතු ජනේ බුදුවරයෙක් ගැන කතා කරන ඔන්න ඔය වගේ දේවල් අනිත් අය මෙහෙම කරනවා ජීවත් වෙන්න සමගෞතම මෙහෙම කරන්නේ අනිත් අය සත්තු මරනවා සමගෞතම නම් සත්තු මරන්නේ අනිත් අය හොරගම් කරනවා සම්බාධ්‍යත්ම හොරගම් අනිත් අය අබ්‍රහ්මචාරි සමන ගෞතමයන් බ්‍රහ්මචාරි යෝගී බුදුහාරවට කියන අපමත්තකම් ඕර මත්තකම් සීල මත්තක බොහෝම අල්ප මාත් බොහෝම පහත් කියලා වටෙන හොඳ නැහැ අඩුම මත්තේමේ තියෙන සීල මත්තකම් සීල මාත් දෙයකින් තමයි පුතු ජනෝ තථාගතස්ස වන්නං වදමානු වදෙයි කියලා ඊට පස්සේ බුදුහාරෙතෙන් දිකිනවා අතිබික්ඛවේ අඤ්ඤේම ධම්මා ගම්භීරා දුද්දසා දුරනුබෝධා භික්ෂුවරුනි තවත් ඊට සාපස්ම වෙනස් ධර්මයන් තියෙනවා ගැඹුරුයි දකින්න අමාරුයි අවබෝධ කරගන්න අමාරුයි සාන්තයි ප්‍රණීතයි අතක්කා වසරයි ලොජික් එකට තර්කයට ගැළපෙන්නේ නැහැ ඒවා සාමාන්‍ය මිනිස් මොලයකට හැමතිස්සෙම තර්කයෙන් ගන්නට. එතකන් ඒකේ කතන්දරයක් කියනවා නම් ඒක මොකද්ද උනේ කියලා හිතනකල් සැකයක් ඇතුනොත් ඒක නිරාකරණය කරගන්නකම් මිනිස් ඔළුවට ඒකෙන් අයින් වෙන්න බෑ. ඒ වගේ වචන වලින් ශේන්දුවීමක් තියෙනවා. ඒ වගේ ශේන්දුවීමක් නෙවෙයි ධර්මයේ තියෙන්නේ. නිපුණා පඬිත වේදන්‍යා නිපුණායි බොහෝ ඉහළ දිනු කරන්න පුළුවන් පඬිත වේදනියේ බුද්ධියක් ඇති ප්‍රඥාවක් ඇති විපස්සනා දර්ශන යුක්ත කෙනෙකුට තේරුම් ගත හැකි දේවල් ධම්ම තියෙනවා. ඒ තථාගතෝ තථාගතයන් වහන්සේ ඒවා සයන් අභිඤ්ඤා සත්‍තිකත්වා පවේදී. තථාගත වෙරයෙක් ඒවා තමන්ගේ විශේෂ ඥාණයෙන් සාක්ෂාත් කර තමන්ටම අවබෝධ කළ ඉදිරිපත් කරන්නේ ලෝකෙට කියලා දෙන්නේ. යෙහි තථාගතස යන් යථාබුච්ඡං කියන යථාභූත කියන එකේ නාමයේ පන්නං සම්මාවදමානෝ වදෙයි. ඊට වඩා ගැඹුරු දෙය තියෙනවා තථාගත වෙරේගේ ගුණ කියනවා නම් කියන්න පුළුවන් ජාති. ඊට පස්සේ බුදුහාම දේශනා කරනවා විශ්වරුන්ට මොනවද ගැඹුරු දකින්ත අමාරු දුරනුබෝධ සාන්ත ප්‍රණීත අර්කේත ගොදුරු නොවන දියුණු කරන්න පුළුවන් ප්‍රඥාවෙන් තේරුම් ගත හැකි දේවල් තථාගතයන් වහන්සේ දිනු කියලා දෙන්නේ. යේහි තථාගතස යථා බුද්ධං සම්මං සම්මාවදමානා වදේය. හරියට තථාගත වෙරිගේ ගුණ කියනවා නම් ඔන්න ඕව තමයි කියලා කියන්නට වෙන්නේ කියලා. ඊට පස්සේ අර අපකට කියන්නේ අහලා තියෙන දෙසට මිත්‍යා දෘෂ්ටි කිය ඒ දෙසට මිත්‍යා දෘෂ්ටි වල ගැන කතා කරනවා. සම්ති වික්කවේ අපි ඒ දෘෂ්ටි මොනවාද කියලා කතා කරන්න මොකද සමහර ඒවා අපට එන්නේ නැහැ හිතින්ට යනකොට. හැබැයි බයක් හිතෙනවා නම් සමහරව හිතනකොට ටිකක් විමසලා බලන්න වෙනවා. ශ්‍රද්ධාව මුල් බැහැගෙන තියනවාද කියන අදහසින් තථාගතයන් වහන්සේ ළඟට යන්නෝ ළඟට යනවා කියන්නේ ධර්මයට අනුරූප වෙන්න අරකින්ක පාටයෙන් වෙන්න ඕන. එක මනෝවිකාර කියලා අපි පාච්චරන් මේ ධර්ම සාකච්ඡාදී මනසේ තියෙන විකාර ස්වභාවයක් නොගැලපෙන විදිහට. ඒක මේ පුදු වචනයක් හැදෙන්නේ කියන්නේ ඒකෙන් අපි ඉක්මනින් ගැලවෙන්න උන් ආවොත් එහෙම සිතිවිල්ලක් විතරයි. කෝටි ප්‍රකෝටි මෙරුම් නැත් ගිලෙන එක මෙරුව විතරයි එකක් කියලා. එතකොට මේ හිතාගත්ත දේවල් එක එක වචන වලින් කතා කරන විදි තියෙනවා. ඒකට කියන අදිවුත්ති පද අදහස් ප්‍රකාශ කිරීම තියෙනවා. පුබ්බන්ත සමන බ්‍රාහ්මණයෝ ඉන්නවා. පුබ්බන්ත කප්පිකා. පුබ්බන්ත කප්පික කියන්නේ දැන් අපි එකක් හදාලා තිනවා. දැන් අපි ජීවත් වෙන්න සක්කාය දිට්ඨියක් හදාන දැන් මෙතන ඉන්නවනේ කියන්නේ. දැන් කැලෙන්ඩර් එකත් එක්ක ගත්තාම දැන් කැලෙන්ඩරයක් තියෙන නිසා දැන් මෙහෙට දැන් පාවිච්චි කරන ස්ටන්ට් සමහර අය තේ කැලෙන්ඩර් නැහැ. පිටමී දැන් මේ අහවල් අවුරුද්ද මෙන්න මේ ශරීරේ තියෙන්නේ. ඒ ශරීරේ පාවිච්චි කරන ගෙදරක් තියෙනවා. ඒ ශරීරයට සම්බන්ධ ඉන්ද්‍රිය හයට සම්බන්ධ තවත් මිනිසු කොටසක් ඉන්නවා. ලාල් පාඩා කිට්ටු සම්බන්ධකම් තියෙනවා වඩා ඈත සම්බන්ධ. ඊට පස්සේ දැන් අහලා තියෙන මැරෙනවා කියලා ඒ මැරෙන්න කලින් ඉපදුනා කියලා අහලා තියෙනවා. ඉපදලා මැරෙනවා කියනකොට ඔන්න ඔය සීමාව තුල ඉඳලා ඒ සීමාව තමයි දැන් මගේ වටරවුම් වෙලා තියෙන්නේ. මගේ ටෙන්ට් එක වෙලා තියෙන්නේ ඒක. ඒ ටෙන්ට් එක ඉඳලා මම ඊට පස්සේ හිතනවා මම මේ ටෙන්ට් එකට ආවේ මීට අරේ ඉඳලා. මම ඊට කලින් හිටියේ අර හෝටලෙ ඉඳලා මෙතෙන් තාම මේ පාවිච්චි වෙන්න. නැත්නම් මේ හෝටලෙ ඉඳලා. ඒ හෝටලෙ තාවේ අර ගෙදර ඉඳලා. ආ ඊට කලින් ආවේ ශ්‍රී ලංකාවේ ඉඳලා කියලා හිතනවා වගේ දැන් මේක කොහොමද කියලා හිතනකොට තමන්ගේ අතීතයට යන ගතියක් තියෙනවා. හැබැයි මනස දියුණු වෙනකොට වෙන ලක්ෂණයක්. මේ හුඟක් මේ වගේ මේ අපි මිච්ඡා දිට්ඨි කියලා කතා කරන ඒ මිච්ඡා දිට්ඨිය අබුදුහාඳුරණා කිව්වට ඒ බුදු ධම අනුරූප වෙන්න උත්සාහ කරන අප ඒ ගුණේ ඉන්න ඉඳ තියෙනවා. ඒක නිසා ඒක නෑ කියලා හිතන් දෙපාර නියත මිච්ඡා දෘෂ්ටියෙන් පමණයි සමහර විට අයින් වෙලා ඉන්නේ. ඒක වටිනාදයක්. ඒක වටිනාදයක්. එතකොට බුදුහාර කියන සමහර ඇතුමේ පූර්වාන්තේ මා කියන්නේ හදිකයි. දැන් මෙතන හිටියා මේ ඉපදුනා එක්තරාක් 1960 70 නැත්නම් 50 40 විතර ඉපදුනා. දැන් කැලෙන්ඩරයක්ත් තියෙනවානේ. ඒතකොට ශාරීරියේ මෙච්චර පරණයි කියනකොට සසඳ බලලා කියන මං ඉපදුනා කියනකොට දන්නේ නැහැ ඉපදුනා කියලා මනසින් යන්නේ නැහැ එතෙන්ට. ඒක මව කුසෙත් මාස නාමයකට එහා ගියොත් එහෙම අපි 2060 ජනවාරි පළවෙනිදා ඉපදුනා නම් 59 ජනවාරි පළවෙනිදා කියන එකට එන සංඥාවත් එක්ක යන්ට දන්නේ නැත්නම් තාම පොඩි පැටලෙවිල්ලක් තියෙන ඉඩ තියෙනවා. නමුත් එතෙන්ට ගියාම ඒකයි මේ පුබ්බන්තකප්ප කියන්නේ. මේ පූර්වාන්තයේ ගැන කල්පිතයක් හදාගන්න. පුබ්බන්ත අනුදිච්චිනෝ ඒ පූර්වාන්තයේ ගැන දැකීමක් ගැන මතය ප්‍රකාශ කරනවා. පුබ්බන්තං ආරබ්බ පූර්වාන්තයේ අරභයා මේ ආරබ්බ කියන එක තමයි අරභයා කියන්නේ. ආරම්භයා නෙවෙයි ආරම්භ කියන්නේ පටන් ගැනීම. ආරම්භයා කියලා කියන්නේ ආරම්භ කිරීම. ආරබ්බ කිව්වොත් අරභයා අනේක විහිතන් එක එක මාදිලි අධිවුත්ති පදානි අදහස් ප්‍රකාශ කිරීම මත ප්‍රකාශ කිරීම අභිවදන්ති අට්ඨාරසී වත්තුයි 18 ක්‍රමයකට. දැන් මේ තථාගතයන් වහන්සේ බෙදෙනවා ඔය කියලා දෙන්නේ මෙන්න මේවා කියලා. ඒ 18 අප කතා කරන්න හදන්නේ නැහැ. ඒක සිද්ධ වෙන හැටි පමණක් අපි කතා කරමු. මේක බොහොම හොඳ දෙයක් වෙනවා. මේ ධර්ම සාකච්ඡාවේදී අපි කතා කරන එකක් තියෙන බුදුහාමුදුර ඒකෙදි කියන තදපි පස්සපච්ච ඔයි කුයිකත් වෙන්නේ මනස ඒ පැත්තට ගාව ගත්තහම මනසට ඒ අදහස ගෑවුනහම තම ඕක වෙන්නේ කියලා. ඒක තමයි බෙද්දගත්ම දේ මේ මගේ සූත්‍රවලදී. මේ දිට්ටි 62 ඉගෙන ගන්න එක නෙවෙයි අවශ්‍ය වෙන්නේ. මේ දිට්ටි ගැන කතා කරනකොට දැන් ඒත් බුදුහාමෝ මෙහෙම මේ හොඳ තව දෙයක් ඔන්න දැන් ගෙන ගන්න ඕන. මේ අනිත්‍යයට කියලා දෙන්න නෙවෙයි. මගේ මනස හරහා යන එක එක ගැටලු. මේක පැටලලා තියෙන්නේ අන්තෝ ජටාවක් වෙලා තියෙනවා. ලනු ගැටක වුණා වගේ. මේක මේ දිගර ගන්න බැරි. අර බල්බ් වල සමහර දිගාරින්ට බැරි ඔක්කොම ගැට ගිහිලා තියෙන්නේ. අමාරු දිගර ගන්නත් අන්න ඒ වගේ. ඉද පිච්චවේ ඒකච්චෝ භික්ෂුවරුන් මේ ලෝකයේ. ඔය ඉද කියලා කියනකොට ඒ කායි මතකන ශාසනය ගැනම කියනවා කියලා සමහරවිට ඉද පිච්චවේ භික්ඛු කියනකොට මේ ශාසනය කියලා නෑ මේ ලෝකයේ. ශ්‍රමණේ කෝ බ්‍රාහ්මණේ එක්ක පැවිදි වෙච්ච කෙනෙක් එහෙම නැත්නම් පැවිදි නොවිච්ච ඔන්න හොඳ වචන. ආතප්ප මන්වාය සාහේ හින්දා ප්‍රධාන මන්වාය ප්‍රධාන භාවනා මාර්ගයට අනුරූපේ යන නිසා අනුയോഗ මන්වාය ඒ වගේ සමත භාවනාවක් දිගින් දිකට කරගෙන යන නිසා ඒකට තමන් යොදවන නිසා අප්‍රමාද මන්වාය තමා වීමක් නැති නිසා සම්මා මානසිකාර මන්වාය හරියට මනස්කාරය කරන්න පුළුවන් නිසා ඒක හොඳට මෙනෙහි කරගෙන යන හින්දා තථා රූපං චේතෝ සමාධිං පුසති මෙන් එක්තරා විදිහක චිත්ත සමාධියක් ගාව ගන්න පුළුවන්. දැන් මේ වචන ගත්තට ඒක වචන වලට දාගන්න එපා. දැන් මේක යෝනිසෝ මානසිකාරය අප්‍රමාදේ කිව්වේ මේකට නෙවෙයි. ඒව නෙවෙයි මෙතෙන්දි කියන්නේ. මේ දෘෂ්ටිවලට අහු වෙලා තියෙන සාමාන්‍ය ඇතු නෙවෙයි. මේ විශාල උනන්දුවකින් මුළු ජීවිතේම කැප කරලා කොහෙද අසපුවකට වෙලා කුටියකටලා වනාන්තරයකටලා බොහෝම උනන්දෙන් භාවනා කරන සීලයෙන් යුක්ත ඇත්තන් විසින් මේ චේතෝ සමාධියකට එන්නේ. දැන් ඥානයි මේකයි පටලවා ගන්න එපා. ඔය ඥාන කියලා කියන්නේ එක අපි දැන් කතා කරලා තියෙනවා. ඒක අපි අද කතා කරන්න අවශ්‍යත් නැහැ. නමුත් හිතලා ගන්න ඕනේ දැන් මේ දිට්ඨි මතු කරගන්න ඒව ගැන දේශනා කරන්නේ උත්තම ගණයේ ඍෂිවරු හරි මුනිවරු හරි කවුරු හරි කට්ටියක් ඉන්නවනම් ඒතු චේතෝ සමාධියම් පුසිති ඒ චිත්ත සමාධියකට ගෑවෙනවා මනස. දැන් මේ මනස යනකොට මනස අනිත්‍යව හැලුනහම මේක විශාල වෙන්න පටන් ගන්නවා. ඒ විශාල වුණාම ආචාර්ය 1959 ජනවාරි මාසයේ මේ භූතත්වයේ කොහොමද තිබුණේ කියන එකට ගාව ගන්න පුළුවන් වෙනවා. ඒකට ගාව ගන්න පුළුවන් වෙනවා. යථා සමාහිතේ චිත්තේ එක්තරා විදිහකට සමාහිත වුණාම හිත කියන එක. මේ චිත්ත භාවයේ පාට වැටිල්ල නතර වුණාම අර මේ ඒ ශක්ති රස එක තැනකට යාකලා වගේ මැග්නිෆයින් අර දැන් ඒ කණ්ණාඩියක් අරගෙන අර ආලෝක කිරණ UV රේස් ඔක්කොම ගන්න එක තැනකට ඒ විදිහට ගන්නවා ගන්නවා වගේ අනේක විහිතං පුබ්බේ නිවාසං අනුස්සරිත එක එක මාදිලියේ මේ ශරීරේ මීට කලින් කොතනද තිබුණේ කියන එක හිතාගන්න එයාට අනුස්සර අනුස්මරණය කිරීමට පුළුවන් වෙනවා. අපි දැන් අපේ සීමාව තිබ්බා 1960 ජනවාරි එක ඉපදුනා කියලා අපේ ඔළුවට දැනගන්න උනසා. එතකොට එයාට පුළුවන් වෙනවා 1959 ජනවාරි කියනකොට මේ භූතත්වයේ කලින් ස්වරූපය අර කන්දානම් බෙදෝ කියන එකට එන්න කලින් ඒ කාලේ තිබිච්ච ආයතන ප්‍රතිලාභය කොයි විදිහේද ඒ ප්‍රතිලාභයේ දුන් දීලා තිබිච්ච අනිත්‍යය පාවිච්චි කරන මොකද්ද ඒ කාලේ ඒ ශරීරයේ මොන විදිහ කැම බීමද දුන්නේ ඒ කාලේ මොන විදිහ ස්ත්‍රී පුරුෂයන් එක්ක දෙක තුලා හිටියේ ඒ කාලේ කුමන දෙයක්ද කෙලේ කියන එක වගේ දේවල් හිතන්න පුළුවන් වෙනවා. දැන් මේකට ගියහම සක්කා දිට්ඨියෙන් තොරව යන්න පුළුවන් නම් අත්වාදයෙන් තොරව යන්න පුළුවන් නම් අපන්න. සියතිදං කොහොමද ඒකම්පි ජාතින් දීපි ජාතියෝ තිස්සෝපි ජාත. අර උතුම් මුනිවරු ඍෂිවරු අර ඉතරා භවනා මාර්ගයක් කරලා මේකෙට ඇවිල්ලා ඒ චේතෝ සමාධිය ලවාගෙන ජාතිශීල් කෝටි සැරයක් සීපත් කරන්න පුළුවන් වෙනවා. මෙහෙම හිති අමුත්‍රාසින් ඒවන් නාමු මෙහෙම නමක් තිබුණා ඒවන් ගොත්තු මෙහෙම ගෝත්‍රයකට අයිති ලීටි ඒවන් වන්නු මේ විදිහේ පාටක් තිබුණේ ඒව මාහාරු මේ විදිහේ කෑම තමා දුන්නේ කියන්නේ එයාට පුළුවන් වුණොත් එහෙම එයා හිතේ කාලේ සිංහය කියලා නෑ එයාගේ ආහාරය කොයි කොයි මුව මරලද කොයි කොයි නරියෝ මරලද කෑවි කියන එක එයා දන්නන්නේ විදිහට ඒවන් සුඛ දුක්ඛ පරිසංවේදී මේ විදිහේ සුඛ දුක්ඛ සංවේදී බවක් තමයි තිබුණේ. ඒව මායි පරියන්ත ඒ ශාරීරියේ මෙච්චර කලකින් මාස 10කින් මැරුණේ නැත් අවුරුදු 5-15කින් මැරුණා. ඉදිරි ශාරීරියට ආයිබුවන් කියපු විදියක් තීපත් වෙනවා. සෝ තතෝ චුතෝ අමුත්‍රුදපාදි එතනින් චුත වෙලා මෙතෙන් ඉපදුනා. තත්‍රාපාසින් ඒවන් නාම එතෙන්දිත් මෙහෙම නමක් තිබුණා දාලා දැන් හිතන්න මේද කාලේ මේ පෙන බෝලෙට දුන්න නම අනිත්‍ය විසින් කියලා. ආ මෙහෙම නම එතකොට ලෝකයක් තියෙනවා යන්ට ඒ ලෝකයේ තුල යන කෙනෙකුත් සිටිනවා. ලෝකයක් තියෙනවා, ස්පේස් එකක් අවකාශයක් තියෙනවා, ස්පේස් කියන සබම් පෙන බෝලේකුත් තියෙනවා, ඒ සබම් පෙන බෝලේ තමයි මම. ආධ්‍යාත්ම ලෝකයයි බාහිර ලෝකයයි, ආධ්‍යාත්මික ආයතන බාහිර ආයතන කියන්නේ ඒවා අනත්ත කිවි එකයි අර මේ දසද මොනවාද මේ ගිරිමානන්ද සූත්‍ර දස සංඥා කියනකොට කිව්වේ චක්කුං අනත්තා, රූපං අනත්තා, සූතං අනත්තා, සද්දා අනත්තා, ඝානං අනත්තා, ගන්ධා අනත්තා, ජීවහා අනත්තා, රසා අනත්තා, කායෝ අනත්තා, පුඨබ්බ අනත්තා, මනෝ අනත්තා, ධම්ම අනත්තා. ඒවට හුදු ස්වාධීන පැවැත්මක් ඇති જાති නෙවෙයි, හේතු නිසා හටගෙන මැවිල පෙනිලා අතුරුදහන් වෙල යන. පෙර නොතිවීම හටගෙන ඉතිරි නැතුම අතුරුදහන් වෙනවා. ඒක හොඳ වචන. නමුත් මෙහෙම මේ අදහස එන්නේ අර උතුම් උතුම් තාපසවරුන්ට ඍෂිවරුන්ට භාවනා කළ අතීතයේ දැක්කාම යට හිතනවා මේ සාස්වත් ලෝකයක් තියෙනවා, එකම විදිහට පවතින ලෝකයක් තියෙනවා කියලා ඒ විදිහට හදා ගන්න. මේකේ සත්‍යේච සත්තා සන්ධාවಂತಿ සංසාරಂತಿ චවಂತಿ උපජ්ජන්ති. මොකද එයාට පේනවා, ඒ බොරුවක් නෙවෙයි, එයාට පේනවා මේ. එතකොට තව කොටසක් තියෙනවා. ඒ විදිහේ දැන් එයා තවත් ඈතට දකින. මම ඒ 16 ම කියන්න හදන්නේ දැන් හිතා ගන්න උන එක දේ තමයි මේ දර්ශන ඉදිරිපත් කළ තියෙන්නේ ඇත්ත දියුණු මනසක් ඇති අය. ඊට පස්සේ පොත් කියවලා කතා කරන ඇත්ත නෙවෙයි. ඒ පොත් කියලා වචන වලින් කතා කරන, වචන වලින් තර්ක වලින් කතා කරන ඇත්ත නෙවෙයි. ඒව වෙනම જાති. නමුත් මම කියන ඇත්ත කිව්වහම යා කියනවා මම මේක දැක්කා කියලා. මම මේක දැක්කා කියලා කියන්නේ. එතකොට මෙතෙන්දි බුදුහාඳුර කියන ඔන්න ඔය විදිහට තමයි ලෝකය ගැනයි ආත්මවාදය ගැනයි තමන් ලෝකය ගැන හේතු කතා කරන්නේ. සෙත්ති බුදුහාඳුර කියනවා සාමාන්‍ය පුතුජනෙක් කතා කරොත් කතා කරන බුදුහාඳුරු ඇඳකින් ලොකු ඇඳන් වල නෙදන්නේ, හැන්දෑවට කන්නේ නැ, මේ ස්ත්‍රී සමාදන් නැහැ, කැලේ ඉන්නේ, ওই විදිහට තමයි කතා කරන්නේ. බිම බලාන යන්නේ. ওই වගේ පුංචි පුංචි දේවල් ගැන කතා කරන්නේ. බුදුහාඳුරු කියන නෑ තථාගත වෙරේ කීට වඩා ඉහළ. තථාගතවරයෙකුට පේන තයිදම් භික්ඛවේ තථාගතෝ පජානාත්. ඔය මහා විශිෂ්ට ඍෂිවරු මුනිවරුට වැරදිච්ච තැන්. ඒව වැරදිච්ච තැන්. දැන් එතකොට අපි මේක අපි අදහන බුදුහාඳුරු හරි කියලා මේ ඒක මේ බැජ් එකක් හදාගන්න නෙවෙයි දැන් කතා. කොඩියක් උස්සන්න නෙවෙයි. තයිදම් භික්ඛවේ තථාගතෝ පජානාත් මේ තථාගතවරයා තථාගතයන් වහන්සේ ඒක ප්‍රජානනය කළ තියෙනවා. ඉමේ දිත්තිථාන මේ අදහස් වල මතුවෙච්ච තැන් ඒවං ගහිතා මෙන්න මේ විදිහට අරගෙන තියෙන්නේ. ඒවං පරාමත්ත මේ විදිහට ඒවං මමත්වෙන් බදාගෙන ඉන්නේ. ඒවං ගතිකා භවන්තේ ඒවං අபிසම්පරාය මේ ඇත්තු මේ ඒකේ ඊළඟට යන්නේ කොතෙන්ටද යන්නේ ඒකටිය මරණින් මත්තේ කොහොම මොකද්ද ඇත්තන්ට වෙන්නේ කියන එක දන්නවා. පංච තථාගතෝ පජානාති තථාගතවරේ ඒක හොඳට ප්‍රජානනය කරලා තියෙනවා. අවබෝධ කරගෙන ප්‍රජානනය කරලා තියෙනවා. තතෝච උත්තරින් පජානාති. ඒත් කිතරන්නේ එහාත් දන්නවා. අර මුනිවරුන් ඍෂිවරුන්ගේ මාර්ගයේ දන්නවා. නමුත් තථාගතයන් ඊටත් එහා ගිහින් තියෙනවා. වැදගත් මේ දේ තංච පජානනං න පරාමසිතේ. ඊ තථාගතයන් වහන්සේ දන්නා දේ උන්වහන්සේ මේක මගේ දැනීමක් ඒ තාපසයාට වඩා මම ඉහ අදහසවත් ගෑවිලා ඉන්නේ නැහැ මේ බුදුසිතට. දැන් අපි තථාගතයන් වහන්සේ මොන්න තරම් මුතුන්ද කියලා. කුයි තරම් ගෞරවයෙන් අපි වැඳිය යුතුද කියලා හිතලා අපරාමසතු ජස්සේ පච්චත්තං ඒවෙනි බුති විදසා අල්ලා නොගෙන සිටීම නිසා ඒ දැනුම අවබෝධයවත් මේ පැවැත්ම තුළදී මේ තත්ත්වයේ මුන්වහන්සේලා නිබ්බුති විදිතා නිබ්බුතිය අවබෝධ කරගත්තා. වේදනානම් වින්දනවල ඔයි මනසට හැඟෙන මනසට හැඟෙන දැනෙන ගතියෝවා මේ වේදනාවන්ගේ සමුදයන්ට කොහොමද මතුවලා ඉන්නේ? අදහසක් එනකොට දැන් ඉරිසියාවක් එනකොට කොහොමද ඉන්නේ? මතයක් එනකොට මත දැනෙන්නේ කොහොමද? ඒකේ සමුදයයි අත්ංගමයයි ආස්වාදයයි ආදීනවයි නිස්සාරණ යථා භූතං විදිත්වා අනුපාදා විමුක්තෝ බික්ඛ වේතථාගතෝ. ඒ වචන අපි දන්නවා. ඒ වින්දනයන්ගේ ආස්වාදයක් සමුදයක් තියෙනවා, අත්ංගමයක් තියෙනවා, ආස්වාදයක් තියෙනවා, ආදීනමයක් තියෙනවා, නිස්සරණේකුත් තියෙනවා. ඒ වායෙන් අයින් වෙන්නත් පුළුවන් කියන අදහස. ඒ දේ යථා භූතං විදිත්වා අනුපාදා විමුක්තෝ බික්ඛවේ තථාගතෝ. ඒ එතකොට තථාගත ශ්‍රාවකයන්ටත් ආදි මාර්ගය යන අහවලා කියන බවින් මිදිච්ච එකනට තේරුම් ගන්න පුළුවන්. ඉමේ කෝතේ බික්ඛවේ ධම්මා ගම්භීරා දුද්දතා දුරනුබෝධ. මෙන්න මේවයි භික්ෂුරුනි ජඹුරු දකින්ට අමාරු. සාන්ත ප්‍රනීත අතක්කාවච වචන ඔස්සේ ගිහිලා අවබෝධ කර ගන්නට බැරි නිපුණ නමුත් හාටි හාටි ගියම තමන්ටම තේරෙනවා. පණ්ඩිත වේදෙනියා ප්‍රඥාවෙන් අවබෝධ කර ගන්නට ආර්ය මාර්ගයට අනුරූප යොත් සීලෙන් ඉන්ද්‍රිය සංවරයෙන් දිනුවට ගියොත් එහෙම තේයේ තථාගතෝ සයන් අභිඤ්ඤා සත්‍තිකත්වා පවීදේති. මෙන්න මේ තථාගතයන් වහන්සේ ඊ විදිහටයි දැනගෙන තියෙන්නේ කියලා තමයි තේරෙනවා. ඒහි තථාගතස්ස යථා භූතං සම්මා වන්නං සම්මං වා සම්මාවද මනෝවදී තථාගත වරේකුගේ ගුණ හරියට කියනවා නම් ඔන්නෝ වගෙනයි කියන්ට වෙන්නේ. අර හැන්දෑවට වැළඳුවේ නෑ, ලুকু පන්සල්වල හිටියේ නෑ, ගස් ඇට හිටියේ, මේ වගේ වෙදකම් කෙරේ නෑ, නැකත් බැලුවේ නෑ කියලා කියන ඒවා හොඳ දේවල්. නමුත් ඒ තථාගතයන් ගැන කතා කරනකොට ඒ තථාගතවරයෙකුගේ මූලිකම ස්වરૂපය. ඊට පස්සේ ශාස්ත්‍ර දිට්ඨි පිට නැඹුරු වෙච්ච උතුම් වූ ඇත්ත ඒ අප්‍රමාද මානසිකාර මන්න එහෙම කරලා භාවනා කරලා කළ ඒ සමාධිය ලබාගෙන අතීතාත්ම භවසිය දහස් කෝටි වාරක් පාවිච්චි කරපු ඇත්තත් පහු කරගෙන යන ගිහිල්ලා පහු කරගත්තා කියන එක දෙයක් නෙවෙයි. අත්තන්ට වැරදිච්ච තැනක් තේරුම් ගන්නට තථාගතයන් වහන්සේ දැනගෙන හිටියා කියලා. මොකද ඒ ඇත්තත් ওই විදිහටම අර මහා සීල, චූල සීල, මජ්ජිම සීල, මහා සීල තිබුණ ඇත්තත්. ඒකේම තමයි ඇත්ත දිනු ලගේ. ඒ චූල සීල, මජ්ජිම සීල, මහා සීල නැතුව නෙවෙයි ওই දෘෂ්ටිවාද නිර්මාණය වුණේ. ඒ වගේම අයින් වෙච්ච නිසා. නමුත් තථාගතරේ කියන්නේ ඒ අයින් වෙලා ගිහිලා දිට්ඨි හදාගත්ත ඇත්තන්ගේ දිට්ඨිය කොහෙන්ද ආවේ කියන එක පොවුනාසි දැනගත්තා. සමේ ආයුබෝවන් කීම අත්තරීම එක්සිට් ගැනීම තමන්ගේ අදහස් වලිනුත් ආයුබෝවන් කීම වැදගත් වෙනවා. ඒ පළමු බණවර ඒ කියන්නේ සස්සතවාදී ආවි කොහොමද කියන එක ධර්ම කාරණා දන්න කල්යාණ මිත්‍රයන් කල්යාණ මිත්‍රයා ඉගෙන කතා කරන්න අවසාන ප්‍රශ්න ප්‍රශ්න පිළිතුර බලාපොරොත්තු වෙන්න එපා. මේ කතා කරන්න ආගෙන සම්මා සම්බුදු සරණයි තථාගතයන් වහන්සේ නමස්කාර වේවා. මේ මහෝත්තම මහා පුරුෂ වූ තථාගතයන් වහන්සේට නමස්කාර වේවා. අපි වාග්ය සම්පන්නයි උන්වහන්සේගේ ශ්‍රාවකයන් අඩුගානේවට ඇහුම්කන් දෙන්න හරි ලැබිච්ච මනුෂ්‍යාත්ම භාවය ලැබීම පිළිබඳ සම්මා සම්බුද්ධ සාදු සත්‍යතුමනි අප්‍රමාණති. හොඳයි, ගෞරවයෙන් මම කල්යන මෙච්චිතුම වෙනවා. සත්‍යතුමයි පැහැදිලි කරපු කොටස් සම්බන්ධයෙන් අදහස් දක්වන්නේ හැමතිස්සෙම නැත්නම් ප්‍රශ්නයක් හෝ අදහස් ඉදිරිපත් කරන්න චිත්‍ර මාත්‍ය ඔබතුමීට යොමු වෙනනම් පළමුව සර්වන් සර්ණයි. සර්වන් සර්ණයි සත්‍යජිත් මහත්තුළු හැමදේම කරන්න දෙයක් නැහැ. අපිට එතුමා ලස්සනට තෝරලා දුන්නා ඒ සූත්‍රයේ තියෙන විස්තරය. ඉතින් වචන වශයෙන් තේරුම් ගත්තට හිතට ආව ජයන්ත මහත්තයා මේ අපි දැන් අපිට මේ කලිනුත් අපි ඉගෙනගෙන තියෙනවා මේ ධර්ම මාර්ගයේ යනකොට දැන් පලංචි නවතින්න එපා කියලා. පලංචි ඕන ගේ හදන්නේනේ. දැන් සමහරක් වෙලාවට අපි මේ වැනි තැනකින් නවතිනකොට අපිට හිතෙනවා මේ ඇත්තටම මේ අපිට කියන්න හොඳ නෑ. මේ මට හිතුණා මේ එහෙනම් මෙතන ඉවරයිනේ. දැන් මේක මේ විදිහට පිළිගත්තා හරිනේ කියලා. ඉතින් ඒ එකම තවත් දෙයක් හිතට මේ තාමත් සත්‍යජිතුමා කිව්වනේ මේ දෘෂ්ටි කියලා. මේවා සාමාන්‍ය පෘථග්ජනයට එන දෘෂ්ටි නෙමෙයි. ධර්ම මාර්ගයේ යන හොඳින් භාවනා කරන එවැනි අයට එන දෘෂ්ටි කියලා. ඒ නිසා හිතට ආපු එකම දේ තමයි තවදුරටත් අපි අහම්කම් දෙන්න එක හොඳයි. පලංචියේ නවතින් නැතුව කියන එක තමයි ජයන්ත මහත්මයා හිතට ආවේ. සර්වන් සර්ණයි. ඒ වගේම අර සූත්‍රේ පටන් ගැනීමේදී අර තථාගතයන් වහන්සේගේ ගුණ කිව්වොත් තරහවත් ඕම්නසක් අසතුටක් ඇති කරගන්න එපා කියලා කිව්වේ. එහෙම නැත්නම් ඒ වැරදි හරිද කියලා තේරුම් ගන්න එහෙම කියලා උන්වහන්සේ දේශනා කරන්නේ. මේක සතුටු වුණත් දුක් වුණත් මේකේ අනතුරු ඔබටමයි කියලා. ඒ ගැනත් මට කල්යනා මිත්‍රගෙන් අදහස් දැනගන්න කැමතියි. මොකද එහෙමනම් මේ සතුටු වුණාම කොහොමද ඒක අනතුරක් වෙන්නේ අපිට? එහෙම නැත්නම් දුක් වුණාම නම් ඒක අනතුරක් වෙන බව අපිට තේරෙනවා මනසට. එහෙම වෙන්නේ කොහොමද කියන මේ එකත් පොඩ්ඩක් මට හිතන අපිට සාකච්ඡා කරලා තේරුම් ගන්න එක හොඳයි කියලා. තේරුවන් සර්මයි. ස්වාමීන් වහන්සේ සමහරට අන්තිමට කියපු ටික ආපහු පාරක් කියන්න. තේරුවන් සර්මයි. සූත්‍රයේ මුලදී සත්‍යජිතුමා අපිට පැහැදිලි කරා අපිට මේ දැන් කෙනෙක් පුතක් ජන කෙනෙක් කි මොන හරි තථාගතයන් වහන්සේට ධර්මයට සංගරත්නයට මොන හරි වැරදි කියනකොට අපිට තරහවක් දුම්නසක් ඇති වෙනවනේ. ඒ වගේම ಗುಣ කියනකොට උද්දාම වෙන්නත් එපා කියලා කිව්වා. අපි උද්දාම වෙනවා. මොකද අපේ ප්‍රත්‍යජන භාවයේ ස්වභාවය ඒකනේ. නමුත් උන්වහන්සේ දෙකම එපා කිව්වා. ඒ දෙකම එපා කියලා කිව්වා ඒයින් අනතුරු ඔබටමයි කියලා. අන්නේ ඒ සම්බන්ධවත් පොඩක් සාකච්ඡා කරොත් හොඳයි කියන එක හිතට ආව. තෙරුවන් සරණයි. නෑ බොහොම පිංචිතරමාත්මී අනේ සප්‍රමාණපේ හොඳයි. හොඳ කරුණක් ඔබතුමේ මතක් කරේ ඒ සම්බන්ධයෙන්. දේරුක් මහත්මයා මම ඔබතුමාට යමෙන්න ඒ සම්බන්ධයෙන් උදස්සක් පොඩ්ඩක් සාකච්ඡා කරලා ඔබතුමාට යම් ගැටබස් දිනන එක යමු. තෙරුවන් සරණයි. අවසරයි සත්‍යජිත්මනි. කල්‍යාණ මිත්‍රෙන්ගෙන් අවසරයි. තෙරුවන් සරණයි. හැම දිනකටම මම හිතන්නේ සත්‍යජිත්මා ඉතා විස්තරාත්මකව පැහැදිලි කළයි සූත්‍රයේ කරුණු ටික. අදි මහා සීල සම්බන්ධයෙන් ඒ තථාගතයන් වහන්සේ ප්‍රඥාවෙන් කොහොමද දකින්නේ තථාගතයන් වහන්සේ කියන කී දෙතෙන්දී මතක් වෙච්ච දෙය තමයි අර චිත්‍ර මහත්මිය කියන එකට හැටියට. දැන් මේ අපි යම් යම් ධම්ම කරුණු හදාරනවා, ඒ වගේම මේ භාවනාවල පුළුවන් වෙලාවට යෙදিলা මේව සමහර වෙලාවට මේව දන්නවා, එහෙම නැත්නම් යමක් දැනගෙන තියෙනවා කියන එක ගැන අදහසක් තියෙනවා. අන්තිම දැන් මට හිතුනේ දැන් මේක අහනකොට එහෙම ඒ අදහස් දැනගෙන තියෙනවා කියන ඒවා වුණත් එහෙම නැත්නම් තේරුම්ගෙන තියෙන ධර්ම කරුණු හෝ ඒ වගේ දේවල් වුණත් අන්තිමට ඒකේ පදනම මොකද්ද කියලා වගේ අදහසක් වගේ ආවා. මම හිතන්නේ ප්‍රයෝජනවත් වෙන එක නෙමෙයි, ඒවා ඔක්කොම ප්‍රයෝජනවත්. නමුත් ඒවයි විශාල පදනමක් තියෙනවද කියන එක ගැන නිකන් අදහසක් ආවා. මොකද දැන් දැන් අපිට මේ සත්‍යීතුමා පැහැදිලි කර දුන්න දැන් තථාගතයන් වහන්සේ මේ ඔක්කොම දැනගෙන හිටියා. මේවා ඔක්කොම වෙන විදිහේ අපිට විතරක් නෙමෙයි ගමන පුත්‍රඥාන කෙනෙකුගේ කෙනෙක්ව පමණක් නෙමෙයි ඊට වැඩිය බොහොම මේ බණ භාවනාවල යෙදිත් ඒ අයටත් ඒ දෘෂ්ටි වැරදිච්ච තැන් ඒවක් ගැන ඔක්කොම දැනගෙන හිටියත් දැන් අතන වෙනස තියෙන්නේ. දැන් අපි හිතමු යම් කිසි ශේෂ්ත්‍රයක විශේෂඥයෙක් කියලා අපි හිතමු දැන් කරි වෛද්‍ය ශේෂ්ත්‍රයක එහෙම නැත්නම් නීති ශේෂ්ත්‍රයක විශේෂඥයෙක් නම් එයා ඔක්කොම දන්නවා මේක තියෙන වැඩ ඔක්කොම වෙන විදිහ විස්තර আদি ඔක්කොම දන්නවා. නමුත් එයාත් ඒ එතනම විශේෂඥයෙක් කියන්නේ එයා ඒකම කොටසක්. ඉතින් හැබැයි තථාගතයන් වහන්සේ මම හිතන්නේ එතනදී පැහැදිලි වෙන්නේ ඔක්කොම දැනගෙන හිටියත් ඒකේ එතන ඒකේ කොටස්කාරයක් නෙමෙයි ඒක. එතකොට ඒ දැනුම අයිතිකමක් ඕ අයිති නැතිකමක් ඕ එහෙම මුකුත් නැති ගතියක්. ඉතින් එහෙම බැලුවම අර චිත්‍ර මහත්මිය කිව්වා වගේ ඒක ගැන වැරදීමක් ඕ හරි යෑමක් කියන ගැන කතා කරන එක ගැන එච්චර එක ගැන ප්‍රයෝජනයක් තියනවද කියන එකත් හිතනවා එහෙම බැලුවාම. මොකද අන්තිමට ඒකේ අයිතියක් හෝ එහෙම ගැන කතා කරන එක ගැන තේරුමක් නැහැ. ඉතින් මම දන්නේ නැහැ මම ඒක කියන්න හදන එක පැහැදිලි වුණාද කියලා. නමුත් මට ඒ වගේ අදහසක් ආවේ. ඉතින් දැනට වුණත් තේරුම්ගෙන තියෙන දෙයක් හෝ එහෙම නැත්තම් හරි කියලා හිතලාගෙන ඉන්න දෙයක් හෝ ඒක මේ මාර්ගයට මේ මොකද තථාගතයන් වහන්සේ නිතරම දේශනා කරනවා මේ මම ඔය කියන්නේ මේ දුක නැති කරන අදහස් කරන්නේ මේ දුක නැති කරන මාර්ගයක් කියන එක. ඉතින් එහෙ පැත්තෙන් බලලා ඒ වෙනුවට ඒ වෙනුවෙන් යොමු කරන විදිහක් ගැන හිතන්න කියලා තමයි හිතාගෙන ඉන්නේ. තෙරුවන් සරණයි ජයන්ත මහත්මයා. ඔව් තෙරුවන් සරණයි ජයන්ත මහත්මයා. ඇත්තටම ඒක කල්පනා කළ යුතු කාරණාවක්. දැන් බුදුචානන් වහන්සේගේ ගුණයක් කියනකොට ඒ කෙරෙහි අපේ සාමාන්‍යයෙන් බෞද්ධයන් හැටියට කවුරු හරි විශේෂයෙන්ම දැන් බෞද්ධ නොවන කෙනෙක් හරි යම් කිසි ගුණයක් දැනගෙන කියනනම් අපිට හරි ආඩම්බරයක් වගේ දෙයක් ඇති වෙනවා. එතන අපිට දැන් මේ පෞලි කොටසක් නේද කියලා වගේ. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ මෙතනදී කියන්නේ එහෙම හිතන්නත් එපා. ඒකෙන් සමාන්තම තමයි පාඩුව සිද්ධ වෙන්නේ කියලා. ඉතින් ඒ වගේම ඊට වඩා විරුද්ධ දෙයක් කරත් Taman ඒකට හිතක් හිතුවොත් නම් Tamanට පාඩු වෙන බව අපිට තේරෙන එතන ද්වේෂය ඇති වෙන හින්දා අර වගේ තත්ත්වයක් කොහොමද කියලා අපි පසුව සත්‍යතුමාගමුත් තව ටිකක් කරුණු දැනගමු. ඒ කියන්නේ ජන්මාස්තිකේ ගුණ හතරේ කරනකොටත් අපිට යම් කිසි සතුටක් වගේ දෙයක් ඇති වුනහම ඒකෙන් කොහොමද අපිට හානියක් වෙන්නේ කියන එකත් අපි දැනගමු. තෙරුවන් සරණයි. ඇත්තමත සත්‍යදිතමයි තා හොඳින් පැහැදිලි කරලා දුන්නා. චිත්‍ර මහත්මයත් හොඳින් කියලා දුන්නා අපිට. විසුත් මහත්මයත් එකට වේවකලා මට අද චිත්‍ර මහත්මය කියපු එකේ කාරණාව තියෙන සතුට ඒ ගැන වෙන්නේ පයි කියන එක දැන් මෙතනදී මම අහලා තියෙනවා. ප්‍රථම ධ්‍යානයේදී ඇතිවෙන එකදයක් තමයි ලක්ෂණයක් තමයි ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියලා. ප්‍රීතිය කියන එක සතුට කියන එක තමයි මම හිතන්නේ. ඉතින් මේක ඒක ඇතිවෙන එකදයක්. ඉතින් මේකටත් ඇලින්නපා කියන එක නැත්තම් මේකට ඒකත් දිසාය කියලා. දැන් අපිට වරදක් කියනකොට අපිට ඇංග කියන එක නැත්තම් අපිට දේශසත සිත එන්නේ. ඒ දේශසිතෙන් යම් කිසි දෙයක් කරන එක නරකයි කියන එක අපි හැමෝම දන්නවා. ඒ වගේම සතුටු වෙනවා කියන එක ඒක ලෝභ සිතක්ද කියලා මට ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. මොකද මේ ලෝභ සිත ඇති වුණොත් ඒකට අපි ඒකට ඇලෙනවා. ඒක ඇලිලා ගැලිලා ඒකෙම ඉන්න බලනවා. ඉතින් අර චිත්‍ර මාත්‍රෙත් කිව්වා වගේ අර මේ මොකද හදාගත්ත එකේ නැවතින් නැතුව ඒක ඉඳලා තව දුරට යන්න ඕන වගේ මේ සතුට කියන එක ඒකෙත් ඇලෙන්නේ නැතුව ඒකෙත් ගැවෙසලා තින්නේ නැතුව එතන ගහට යන්න ඕන කතාවක්ද මෙතන මේ කියන්නේ. මට ප්‍රශ්නයක් විදිහට හිතට ඇති උනේ. ඉතින් අතවසීම තථාගතයන් වහන්සේගේ ගුණ ඉත අප්‍රමාණයි අපි කවුරුත් දන්නවා. ඉතින් ඒක ගැන කතා කිරීමට එතන මම සුදුසු නැහැ. ඉතින් ඒ ගැන තමයි මගේ අදහස. තිරුවන් සරණයි. තිරුවන් සරණයි. මට සාමාන්‍යයෙන් හැඟීම තමයි දැන් ඒ අපිට සතුටක් ඇති වෙනවා නම් ඒකත් හේතුප්‍රත්‍යයෙන් ඇතිවෙච්ච දෙයක් මිසක් මම මගේ කරගත යුතු නැති දෙයක් හැටියට බලන එකද කියලා අපි සත්‍ය කුමාරට ගෞරවයෙන් යමෙන්න සත්‍යදමනේ අපිට පොඩි පරිහැරීමක් කරගන්න එතන ඒ අර සතුට වීම සම්බන්ධයෙන් බුදුජන වහන්සේ ගුණ කියනවත් පවා සතුට වීමෙන් හා තමන්ට හානියක් සිද්ධ වෙනවා කියන අර්ථය වගේ කිව්ව තැන සත්‍යදමනේ කෙරුවන් සරණයි. හොඳයි, සම්මා සම්බුදු සරණයි. තථාගතයන් වහන්සේට නමස්කාර වේවා. මේ සූත්‍රයේ ඒ මුලින් භික්ෂුන් වහන්සේලා මේ ඒකේ පසුබිම හිතා ගන්න ඕන. දැන් අර සුප්පිය සහ ඒ පරිබ්‍රාජකයයි යගේ ගෝලයා තරුණයයි ඒ දෙන්නව එක්කෙනෙක් බුදුහාමරගේ ගුණ කියව අනිත් එක්කෙනෙක් අගුණ කියලා. ඒ කියන්නේ ජීවමාන වෙල ඉන්නවානේ. ඒ කියන්නේ එතකොට ප්ලන්ටාරය ඉරිෂියාවක් කෙටින්ට පුළුවන් ද්වේෂය ඇති වෙලා හරි කියා කියලා මෙහෙම බැන බැන එනාරේ පාරිම. ඒත් භික්ෂුන් වහන්සේලාට එහෙම හයියෙන් බනිනවානේ වෙවෙන්න පුළුවන්. නමුත් ඔය ඒත් කියන්න ඔය මේ සම්මනයම් පිරිවරාම ගියාට ආ මෙහෙමයි මෙහෙමයි ඔය කියන උගක් හරි නෑ. ඊට වඩා ජයන මහාවීර මෙහෙම කියනවා. එහෙම කියනවා ඇතිනේ සමහර විට. කොහොමද ඒ ඇහුණා? අතන භික්ෂුන් වහන්සේලා ඒගෙන මේ කතා බහ කරනකොට බුදුරජාණන් වහන්සේ කිව්වා මේ භික්ෂුන් වහන්සේලාට මාගෙන අවර්ණනාවක් කරනවා නම් මේ ධර්ම මාර්ගය ගැන අවර්ණනා කරනවා නම් ඒක හරි නෑ කියලා කියනවා. මේ මාර්ගයට පිළිපන් ඇත්තන් ඇත්තියන් ගැන අගුණ කියලා කියන්නේ ඇත්තන්ට බණින්වා නම් වැරදි කියලා කියනවා නම් බුදුහාඳු එතෙන්දි කිව්වා තත්ත තුම්මේහි ආඝාතෝ නපච්චෝ නචේසු අනබිරද්ධ කරණීය. එහෙම හිත නරක් කරගන්න එපා. අපිට තේරෙන බසින් කියනවා හිත නරක් කරගන්න එපා. ඇත්තොත් ඒ බණිනයත් එක්ක දේශ ඇති කරගන්නත් එපා. ඒ පළවෙනි කීව එහෙ කරගන්න එපා. ඊට පස්සේ කිව්වා එහෙම කරගත්තොත් කුපිත අනත්තමන වුණොත් තුම්හං ඒ වස්ස තේන අන්තරායෝ. ඔය තන්තමයි ඒකෙන් අනතුරු සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ බණිනාය බුදුහාමරන්ට නැත් අපි හිතමු දැන් අපිට තේරෙන භාෂින් දැන් අපි සමාජයකට අහුවෙලා ඉන්නේ ඉඳ බුද්ධ ආගම වැරදි ඔක් මෙහෙම නෙවෙයි මේ දැන් මේ හොඳයි කියන්නේ දැන් එක්කෙනෙක්ගේ යාළුවෙක් හිටියා මේ ඒ ඇත්ත මේ මාද යවුනේ ප්‍රේමින් සම්බන්ධල හිටිය ඇත්ති බෞද්ධ නෙවෙයි. එතකොට පසුගිය වසක් වලට එයා කලාකාරයෙක් ඉඳලා එයා ලස්සන හදනවා. ඉතින් අර එයාගේ ඉතුරුයත් ඒකට ආවා. ඒ බුදුහාමුදුරන්ට මෙච්චර මේ සරසන්නේ ලස්සන කරන්නේ විදුලි බල්බ් දාන්නේ පාට කරන්නේ මල් හදන්නේ කියලා ඇහුවාම එයා විස්තරේ කිව්වාම අර එයා ආදරය කරපු ඇත්ටි කියලා තියෙනවා බුදුහාමුදුරන්ගේ දොස් කියලා තියෙනවා. ඕකට උම සැලකුවට මෙහෙමයි ඒ තමයි අනිත් අය විසින් ඒ ඇත්තන්ට උගන්මි තරුණ ඇත්තු ඇත්තන්ට ඇත්තන්ගේ ආගමික මධ්‍යස්ථානය උගන්න විදිහටම පොළඳ දේවල් බැලුවා. ඉන්පස්සේ මෙයා දැන් අර මෙයා බොහොම තථාගතයන් වහන්සේ ශ්‍රේතත් ආගමට තමම් අදහන ආගමට කැමති තරුණෙක් ඉන්නා එතනින් ඉවරුණා ඒ සම්බන්ධතාවේ අවුරුදු 4ක සම්බන්ධතාවක් ඉදරුණා කියලා. මායික කිවි ඒ වගේ ඒ අගුණ හරි එහෙම කියනකොට ඇති වෙන අමනාපේ ඒක විශාල දේශයක් සඳහා යන හැටි අපිට දැන් තේරෙනවා. විශේෂයෙන් මේ කාලයේ තියෙන තත්ත්වයන් බැලුවාම හැමතැනම ඒක තමයි තත්ත්වේ. ඉතින් ධර්ම මාර්ගය යන හැත්තන් හැටියට බුදුහාර භික්ෂුන් වහන්සේලාට කියනවා ඔය ඇත්තෝ කුපිත වුණොත් නොසතුටු වුණොත් එහෙම ඇත්තන් තමයි ඒකේ අනුතුර. ඒක අප දන්නවා. මා දේශයක් ඇති වෙන්නේ ඒකට. ඊට පස්සේ බුදුහා ඊළඟ කියන දේ තමයි කුපිත අනත්ත මන ආවොත් එහෙම ඔය ඇත්තන් කිසිම ඒ ඇත්තෝ කියන එක හරි දෙයක්ද වැරදි දෙයක්ද කියලා ඔයාලට තීරණය කරන්න බෑ. මොකද හතර අගතියක් තියෙන්නේ. සන්දාවෙති භයාගති ඒ වගේ ඒ අගති දිගිහිල්ලා. ඒක දැනගන්න බෑ කියලා. ඊළඟට බුදුහාම කියනවා එහෙම අගුණ කියනවා නම් මේක ඇත්ත දෙයක් නෙවෙයි ඇත්තු කියන්නේ කියලා එකයින් කළා දාන්න. ඒ තමයි උන්වහන්සේ දෙන අන්තිම වාදය. චේන්ති ගන්නත් එපා. ඒක අනිත් ආයතේකින් අනතුරක් සිද්ධ වෙනවට වඩා තමන්ට අනතුරක් සිද්ධ වෙන්නේ බුදුන් දෙතෙන්ද කිව්වා. මේ කිතිපීතං අභූතං ඉතිපීත අතච. ඔය කියන අගුණ කියන එක ඕක ඇත්ත දෙය නෙමෙයි බුරුවට ඔය කියන්නේ. ඒ කියන දේ අපේ ළඟ නැහැ කියලා කියනවා. ඒක ಗುಣ කියනවා නම් ඒකෙදිත් කියන ආනන්දයක් ඇති කරගන්න එපා. සිත උපුල්වා ගන්න ඉපිල යන්ට ඉඩ තියාගන්න එපා කියලා. තමන්ටම. ඒ කියන ගුණේ ඇත්තනම් මේක අපේ ළඟ තියෙනවා කියලා මේ එච්චර. ඉගෙන සතුටු වෙන්න එපා. ඒකිනුත් තමන් තමයි අන්තරාය කියලා. එතකොට තමන්ගේ හිත ඉහළ දාගන්න එපා කියලා. තමන්ට මේකෙන් ලැබුණයි. ඔන්න ඒක තමයි මේ චෙදි බුදුහාඳුර රාත්‍රී ඒ සම්මන්ත්‍රණ ශාලාවේදී වික්ෂුන් වහන්සේලාට කිවි අර සුප්පියයි බණිනවා රයා ගුණ කියනවා කියන එකට. එහෙම එතෙන්දී තමන් දැනගන්න එතෙන්දී සමහර විට මම අර පුංචි කාලේ ස්පෝර්ට්ස් මීට් වල මගේ හවුස් එක දින්නහම අපි කෑ ගහන සමාජ යාළුවෝ වෙන්න පුළුවන්. දේශපාලනදි වෙන්නේ ඒ වගේ අපිට පුංචි කාලේ තමන්ගේ ඒ මොකක්ද ඒක ඒ අපි ස්පෝර්ට් මීට් තියෙනවා ඒ වගේදී අපිට තියෙනවා නිවාසය. ඒ නිවාසාන්තර ක්‍රීඩාවලදී අපි ඒක දිනුවාම ඒක සතුටු දෙනවා කියන වැඩ. ඒ වගේ අද්දුතරම අර ධ්‍යානෙට එනකොට නැත්තම් ගුණ ධර්ම තියේ දැනගෙන එනකොට කුසල ඡන්දයත් එක්ක එන ඒ වාසියක රැකගන්න. ඒක රැකගන්න එතකොට ඒක වෙනසක් තියෙනවා. එතන එන්නේ නිරාමිස සත්‍යයක් එන්නේ. ඒකට කියන්නේ නිරාමිස ප්‍රීතිය කියලා. ඒ නිරාමිස ප්‍රීතිය කියන එක ආවේ මම මොකක් හරි මත ඉඳලා නෙවෙයි. මගේ මාර්ගය යනකොට අර පංච නීවර අඩුවීම නිසා මතුවෙච්ච සුදායි තත්ත්වයක්. නිත්‍ය ධම්ම සුඛ විහරය වැහැරෙන්න. ඒකයි මේකයි වෙනසක් තියෙනවා. ඒක මතක තියෙන්න ඕනේ. අර ඒක විපස්සනා ජබිනන්දනිය වුණොත් ඒක ටිකක් අල්පාරකි පලන්ති පදින්චිනවා කියන කතාව. මෙතන ඊට වඩා ඩිංගක් වෙනස්. ඒ කියන්නේ මගේ නිවාසේ දින මම මට හදාගත්ත නිවාසේ එක්කෙනෙක් උඩ පැනලා නැත්තම් මීට සීදීර දිනුවා කියන වගේ කතාවක තමයි එතෙන්දී. එතෙන්දි වෙන ඊට වඩා හොඳ අර security feeling එකක් ඇති වෙනවා. මොකද ඒ තමන්ට තියෙනවා. අවිච්ඡප්පසාද එනවා නම් මුළු ලෝකෙම ගියත් බුදුහාමුදුරු තේරුම් ගත්තොත් ඒක හරියට කියලා එයා බුදුන් ප්‍රාමේ මරලා දානවා කිව්වත් එයා ඒක අතාරින්නේ. අර ගැලීලියෝ කියුවා වගේ මම භාබිවයි කියලා මම මැරුවයි කියලා මේ ඉර වටේ පොළොවේ යන්නේ නැතර වෙන්නේ කියන්නේ වගේ මොකද එයා දන්නවා ඒ ගහලෝක විද්‍යාව එයා දැනගත්තා. ඒ වගේ සත්‍යාබෝධය කරගත් එක්කෙනාට මේ සමුදය වය තේරුණා නම් පංච උපාදාන කන්දයේ මේක කියලා දුන්නේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ නේද කියලා. ඒ ඇති වෙච්ච අවබෝධයවි තමන් තුලින්. ඉතින් වෙන සොම්නස වෙනස්. අර මෙතෙන්දි ಗುಣ කියනකොට ඇති වෙන සොම්නස, නුගුණ කියනකොට ඇති වෙන දුන්නස වෙනස්. ඒ දෙක පටලවා නොගන්නවා නම් හොඳයි. ධ්‍යාන මාර්ගෙදී අභිනන්දනය නොකර සිටීම හොඳයි. ඒක වෙනම කතාවක්. දැන් මෙතෙන්දී භික්ෂුන් වහන්සේලා කතා කියේ අර ප්‍රයිබ්‍රාජිකයා ගුණ කියනවා, එයාගේ ගෝල තරුණයා බුදුහාමී ගුණ කියනවා. ඒකම දෙන්න. ඒතත් බුදුහාමී පෙ දෙකටම සතුට වෙන්න ඉපා. කියන එක දෙන්නේ කියලා. මා හිතනවා මේ මතුවෙච්ච කාරණේට ඒක උදව්වක් වෙයි ටිකක් හිතන්න කියලා. ඒතකොට මෙතෙන්දී සෝමනස්සන් නැච්චේසෝ උප්පිලා විතරක් හිත උපුල්වා ගන්න හරි මට ලකුණු ආවා මං ඔය දැක්කේ බලනකොට අපි ශ්‍රී ලංකාවේ කැමති ඇත්තන් ගන්නවා නම් අපි දැන් මම හොඳට ගන්නවා හරි ප්‍රදින කොට නරකේනවා මං කැමති ටෙනිස් ක්‍රීඩකයා ක්‍රීඩිකාව දිනනකොට කැමති වෙනවා ඒක තියෙන්නේ තමන් කැමගේ අර ඡන්ද දෝෂ බය මෝහ කියන ඒවා අනුව තමයි අප්‍රවෘත්ති වලට පසුගිය සත්‍ය කතාවේ ප්‍රවෘත්ති බලනකොට තමන්ට කැමති ප්‍රවෘත්ති වෙනකොට සතුට වෙනවා. ඒ channel එකට වැඩිපුර අපි යොදා ගන්න. ගාක ආයිබෝන් කියන්න ඕන පැති තියෙනවා. අපි ඊළඟ සූත්‍ර වෙනකොට ඒ පුළුවන් මේක මේ බුදුවරේගේ ගුණ කියනකොට ලාබාල විදිහට ගුණ කියනවා තමයි තියෙන්නේ. බුදුවරේ කියන්නේ ඊට වඩා එහා විශාල. ඊට වඩා බොහෝ මිහල. ඒකයි මෙතෙන් කියන්න හදන්නේ. බුදු සරණයි තව සාකච්ඡා කරන්න. ඕම් පි. සරණ කෙරුවන් සරණයි සත්‍යස්මනේ අප්‍රමාණපින්. හොඳයි මම යමු එන්නම් රොෂාන් මාත්මේ ඔබතුමාට එක තියෙන පුළුවන්. පෙරුවන් සරණයි. ඕම මටත් ඇත්තටම තේරෙන්නේ නැහැ. අපි මේ ගොඩක් වෙලාවට ඉතින් මේ පුතාගේ විදියට අපිට මේ මොකක් හරි එහෙම මේ කියන බුදුහාමුදුරුවෝ ගැන හරි අපේ බෞද්ධ දර්ශනය ගැන හරි මට මතකයි අර චිත්‍රා මහත්මයක පාරක් කිව්වා මොකක්ද රෙස්ටෝරන්ට් එකකට ගිහිල්ලා අර බුදු පිළිමයක් තිරිලා ඇති වෙච්ච හැඟීම ගැන එහෙම ඒ වගේ වෙලාවල් වලට ඉතින් අපි කොහොමද අපි ඉන්න ඕනේ කියලා ඉතින් සමහරක් වෙලාවට මේ ගොඩක්ම මේ එහෙම මේ හිත කලබල කරගන්න නැතුව ඉතින් ඒකට ලොකු මේ අපි දැන් මේ ෆන්ඩමෙන්ටලි මේ හිතන විදිය අපිට දැන් හිත සරෑම කියලා දුන්නා මේ සත්‍යජිතතුමා අදතර දැන් මේ හේතු නිසා නැති වෙලා හේතු නැති වෙනකොට නැති වෙලා යන ධර්ම කියලා. ඉතින් ඒ වගේ ලොකු මේ දර්ශනයක් විදිහට මේක ගන්න පුරුදු වුණොත් මට හිතෙනවා මේ පක්යන් මගහරව ගන්න පුළුවන් වෙයි කියලා. මට නම් දැන් තේරලා තියෙනවා ඒක නර අර පොඩි දෙයකට සැලෙන්නේ නැති ඒ ගතිගුණේ එන්න ඉතින් මේ වගේ දැනුම් සම්භාරයක් ඒක ලබා ගන්න ඕනේ. එතකොට තමයි අර මේ දැන් බ්‍රහ්මජාල සූත්‍රය වගේ සූත්‍රයක් වටිනාකම දැනෙන්නේ එකයි කොහොමද එතන ඉන්න ඕනේ කියලා මේ සෑහෙන පැහැදිලිව කියලා තියෙනවා. මම මේ එහෙනම් නවතින්නම් මේ දුන්නන් සන්නහ හැමෝටම ඒතරම් සංඝ රහන් මහත්මයා බොම්පින් ශ්‍රීමති මහත්මිය ඔබතුමා මේක එක තැන පුළුවන් සාකච්ඡාවට අදාළ කරු සම්බන්ධයෙන් ශ්‍රීමති මහත්මිය පෙරවන් සරණයි සතේතුමාගෙන් අවසරයි ඇත්තටම බොහෝ කරුණු ඉදිරිපත් වුණා මේ වෙනකොට. කල්යාණ මිත්‍ර මිත්‍රයන් හැම දිනෙකම වැඩගත් කරුණු කිව්වා. ඉතින් මමත් ඒ ආකාරයටම තමයි ඒ අදහසක් තමයි ආවේ. දැන් යම් කිසි විදිහකින් සතුටු වෙන්න පුළුවන් දෙයක් වචනයක් අපි අහනවා. ඒ වගේ දෙයකදී එතකොට අපි කරන්නේ ඒ ශබ්දය කණයි ශබ්දයයි සෝත විඥානයයි ඒ ආකාරයට අරගෙන අපි කරන්නේ අර පංච උපාදාන ස්කන්ධයක් හදාගෙන ඊළඟට විතක්ක කරලා ප්‍රපංච හදනවා නේද කියන අදහසක් ආවා. එතකොට තණ්හා දිත්තිමාන වශයෙන් මගේ බුදුරජාණන් වහන්සේට නේද මේ බැන්නේ ඒ ආකාරයට එනකොට එතකොට මම කියලා කෙනෙක් ඉන්නවා මගේ කියලා දෙයක් තියෙනවා ඒ වගේ හැඟීමක් ආවේ. ඒ වගේම දැන් ගැටෙනකොට වුණත් ඒ වැරදි වචනයක් නොකරපු දෙයක් එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේගේ අගුණ කියන්න දෙයක් නැහැ අපි දන්නවා. එතකොට ඒ වගේ දෙයකට වුණත් අර අහන දෙයට අපි ප්‍රපංච කරනවා නේද කියන අදහසක් තමයි ආවේ. ඉතින් ඒකම මට මතක් වුණා සමාධි භාවනා සූත්‍රෙදි කියනවා මනාපයක් අමනාපයක් මනාපමනාපයක් આવොත් අර මේ ඇසිටිය හෙලන වෙලාවකින් අතදිගරල් අත්නාවල දිචාරින ආකාරයට ඒ වගේ මේ ඒ මනාපමනාප ඒක නැති කරගන්න කියලා. ඉතින් ඒ ටික තමයි මට මතක් වුණේ. ඇත්තටම කල්යන් මිත්‍යෝ බොහෝ කරුණ ඉදිරිපත් කරා. තවත් මට එක්තු කරන්න දෙයක් නැහැ. තෙරුවන් සරණයි. පර්ණයි සෙන්දි මාත්‍රි මම හිතන්නේ අර ඉන්ද්‍රිය භවනා සූත්‍රය ගැන සඳහන් කරපේක හොඳයි. ඒ වගේම දැන් මෙතනදී සත්‍යතුම විශේෂයෙන් සඳහන් කරේ මම හිතන්නේ අර පොතක් යන කෙනෙක් සීල චූල සීල මධ්‍යම සීල මහා සීල සීන කොටස් වලින් එහෙම ඒ සීල කොටස් මතු කරලා ಗುಣ කියුවට ඒ කියන්නේ ප්‍රඥාන මානසිකයේ ඒක තමයි කෙරෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේට ඊට එහා ගිය ಗುಣ සමුදායක් තියෙන නිසා ඒ ගැන සතුටු විය යුතු නැහැ කියන ගැටෙනින් නවතින්න නැතුව ඒකට වඩා ලොකු විශේෂ ಗುಣ රාශියක් තියෙන අර්ථයෙන් තමයි කියලා වගේ සඳහන් වුණේ. සත්‍යතුම ඔතුමාට යොමෙන්නම් අද සාකච්ඡාව ඉදිරියට යාමට කොයි විදිහට අදහස් ගන්න ඉන්නවද කියලා පොඩ්ඩක් අපිට විස්තර කරන්න මොනවද තව ඉදිරියට යනවද කියලා සර්ණ. සර්ණ ජයන්ත මහත්තයා සත්‍යතුමට අපි යොමු වෙන්න කලින් හිතා පොඩි අදහසක් වශයෙන් හිතට ආපු දෙයක් ඇත්තටම අපේ කල්‍යාණ මිත්‍ර හැමදෙනාටම බොහොම පිං අදහස් එකතු කරලා මේ කියන කතා කරපු එකට මේ තථාගතයන් වහන්සේ මේ හැම සූත්‍රයක්ම අපිට දේශනා කරලා තියෙනවා බැලුවහම අපිට හිතන්නනේ කියන්නේ. දැන් මෙතනදී උන්වහන්සේ කියන්නේ නැත්තේ සමහර විට මේ ඔබට මෙහෙම හිතුවත් අන්තරායක් වෙනවා කියලා මේ සාමාන්‍ය මානසික ස්වභාවයනේ ජයන්ත මහත්මයා නේද? මොකද එක්ක සතුට වෙනවා එක්ක අමනාප වෙනවා. ඉතින් ඔය සාමාන්‍ය මානසික ස්වභාවය තේරුම් ගන්නනේ උන්වහන්සේ අපිට ධර්මයේ දේශනා කරන්නේ. එතකොට එහෙම කිව්වට මේ විදිහට සතුට වෙන්නවත් දුක් වෙන්නවත් එපා කියලා කියනකොට එතනම අපිට තේරෙනවා වගේ නේද මේ මේම තමයි මානසික ස්වභාවය මේක දකින්න කියන එක වගේ. හිතන මොකද අපේ පරමාර්ථයක් තියෙනවනේ. අපි විමුක්තිය ලබන්න නම් අපි මේ මෙතනදී ස්වාමීන් වහන්සේලාට යෝගීන්ට නෙමෙයි කියන්නේ. එතකොට ඒ එහෙම කරන්න එපා කියලා කියනකොට ඇත්තටම නිබ්බාණය ගැන හිතුවා නිවන ගැන හිතුවාම මේ දෙකම හොඳ නෑනේ. තම අවාසි වෙන්නේ කියන එක කිව්වේ එතුමා ඒ නිසා වෙන්නේ නැති කියන අදහස එකතු කරන්න හිතන තෙරුවන් සරණයි. නැයි තෙරුවන් සරණයි. සත්‍යතුමනි අපි ඉදිරි කොටස් සාකච්ඡා කරනවද අද දවසේ කොහොමද කියලා ඔබතුමාගෙන් බුද්ධ සරණයි. අපි මේනි හිතමු දැන් ඇත්තන්ට ගෙවල් තියෙනවා දරුවෝ ඉන්න ඇති කාට කාටත්. එතකොට අපෙන් දරුවන්ට විභාගයක් තියෙනවා මේ විභාගෙත් ලැස්තින ඊළඟ සතියේ තමයි විභාගෙත් තියෙන්නේ. ඔය අතරේ තා කවුරු හරි පවුල කෙනෙක් හරි මොන හරි දෙයකට සැර කරලා දොස් කියලා ඒ දරුවෝ දරුවන්ට දුක් දරුවා හරි එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි දුකෙන් ඉන්න පාලන් කරන්න දෙන්න මොන හරි හේතුවකට. එතකොට අම්මා තාත්තා කෙනෙක් හැටියට මොනවද කියන්නේ? නැත්නම් ගුරුවරයෙක් අපිටම ඉස්කෝලේ ළමයි ඉස්කෝලේ පැරදුනා. එතකොට ගුරුවරු ළමයින්ට විභාගෙට ඉන්න ළමයට මොකද කියන්නේ? දරුද ගෙදර නම් ඊළමයට කියනවා ඔව ගණන් ගන්න එපා හිතන වරක් කරගන්න දෙපා ඔකට ඔවා ওই මිනිස්සු ඒ දැනගෙන නෙවෙයිනේ කියන්නේ ඔයාගේ අම්මා නැත්තම් ඔයාගේ අප්පච්චි ඔයාගේ සීයා ඔයාගේ කොච්චර හොඳ කෙනෙක්ද ඒ තියෙන නිසා ඒවා ගණන් ගන්නත් ওই මිනිස්සු ශිල්වතුත් නැහැ ඔයත් හැමදාම මත්පැන් බිලෝ එක ඇය ගහන්නේ ගණන් ගන්න එපා කියලා කියන්නේ දරුවෙක් දුක් වෙනවා අන්න ඒ වගේ කරුණාවක් තියෙන බුදුහාමත මේවට පැටලෙන්න ගියොත් යන ගමන් මාර්ගයට යන්නේ අවබෝධ වෙනවා කියලා. තේස බුදුරේ කී පරිස්සම් වීම ගැන කියනවා ඒ ගැන ගණන් ගන්න දෙපයි තෙන්දි ඊට වඩා ඉහළ දින්දා කියලා කියනවා. ඒ පුතුජන කියනකො බෞද්ධhari දැන් මෙතෙන්දි උනා දැන් බලන්න කතා කිරිය අර සාස්ත්‍රවාදයේට සමාන බ්‍රාහ්මණයන් ඇවිල්ලා මේ ලෝකයේ ස්වરૂපය මෙහෙමයි කියලා කියන්නේ එක එක් තථාගතයන් වහන්සේ දැනගෙන ඒ විශිෂ්ට ඥානෙට පව අල්මක් නැතු එහාට ගියා කියන එක වටිනවා කියලා. දැන් ඒගෙන නෙවෙයි අප වුණත් වැඩිපුර සාකච්ඡා කෙලේ. දැන් අපි නවත් දැන් සාකච්ඡා කෙලේ අර චූල සීල මජ්ක්‍ධිම සීල මහා සීල. ඒ තමයි ඒ පොදු මනසට හැමතිස්සෙම අහුවෙන ක්ෂේත්‍රයක් තියෙනවා. අර පොදු මනසේ පුද්ගලියෝ ගැන කතා කරනවා, දියුණු මනසේ සංකල්ප ගැන පමණයි කතා කරන්නේ. නිහඬ මනස කිසිවක් ගැන කතා කරන්නේ, අවබෝධාත්මක මනස කිසිවක් ගැන කතා කරන්නේ නැහැ. සංකල්ප ගැනවත් කතා කරන්නේ නැහැ. ඒකෙන් හැටන්න මේ කරුණාව සහ මෛත්‍රිය මත කියන දේවල් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ කරුණාවෙන් මෛත්‍රියෙන් තුමා ඒ අවබෝධයෙන් පස්සේ උන්වහන්සේට පසුබෑමක් ආවනේ. මෙත්තා කරුණා මුදිත උපේක්ඛා මත ඊට පස්සේ ලෝකයට කියලා දුන්නා. නිදාගන්නේ නැතුව විවේකයක් නැති කරුණා මෛත්‍රිය. ද සස්සතවාදී ඒකච්ච සස්සතවාදී කියනවා බොහොම හොඳ දෙයක්. මම දන්නේ මම මේ දෘෂ්ටි දානවාද කියලා දන්නේ. ඊළඟට තියෙන ඒකච්ච සස්සතවාදී.